You know, exposing yourself to the Word of God and the presence of God at meetings like this is so important. මෙවැනි රැස්වීම් වල දෙවියන් වහන්සේගේ වචනය උන් වහන්සේගේ සේවයට අපි විවෘත වීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. Now just by being here at a meeting like this, something happens to you. මෙවැනි රැස්වීමක සිටීමෙන් පමණක් යම් දෙයක් ඔබට සිදු වෙනවා. We live in a busy world where we are overexposed to the system of this world. අපි තාමත් කාර්ය බහුල ලෝකයක තමයි ජීවත් වන්නේ. අපි ලෝකයේ ආකාරයට තමයි බොහෝ වෙලාවට විවෘතව සිටින්නේ. You know, so much of the attention, the attraction, the information of the world tries to get us into making us one like the world. අපිව ලෝකේ ආකාරයට කරන්න මේ ලෝකේ බොහෝ තොරතුරු තිබෙනවා ආකර්ෂණය වෙන්න කාරණා තිබෙනවා බොහෝ හේතුන් තිබෙනවා අපිට ලෝක ආකාරයට ක්‍රියා කරන්න. But Jesus said, "You are not of this world." නමුත් යේසුස් වහන්සේ කිව්වා ඔබ මේ ලෝකයට අයිති නැහැ කියලා. I have chosen you out of this world. මම ඔබව තෝරාගෙන තිබෙනවා මේ ලෝකයෙන් පිටතට. John chapter 15 verse 19. යොහාන් පොතේ 15 වන පරිච්ඡේදයේ 19 වන පදයේ. So church attendance is so important. We cannot overemphasize how important it is to be here on Sunday and other meetings. ඉරිදා දවසක සහ අනිකුත් රැස්වීම් වලට පැමිණීම ඉතාමත්ම වැදගත්. For you to stay in the paths that God has for you. දෙවියන් වහන්සේගේ මාර්ගයේ ඔබ රැඳීමට නම්. You know, do you know that as a child of God there is a path that God has set for you. ඔබ දන්නවාද දෙවියන් වහන්සේගේ දරුවෙකු හැටියට දෙවියන් වහන්සේ නියම කළ ඇති යම් මාර්ගයක් ඔබට තිබෙනවා. And as you walk in that path you will see success and victory and excellence in everything that you do in life. ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන අතර ඔබ ජීවිතේ කරන සියලු දේ තුල සාර්ථකත්වය ජයග්‍රහණය උන් වහන්සේගේ මහිමය ඔබ භුක්ති විඳින්න යනවා. When you come to a church like this where the anointing of the Holy Spirit is so evident. මෙවැනි සභාවකට ඔබ පැමිණියම ශ්‍රද්ධාත්මයන්න් වහන්සේගේ ආලේපය ඊට පුදුම ලෙස පෙන්눔 කරන විට you will hear words that will show you how to live, how to walk in this world, what to do and how to make the right decisions of life. ඔබ මෙවැනි සභාවකට පැමිණියම ඔබට යම් යම් ඊට වටිනා වැදගත් වචන ඇසේවි. ඔබ ජීවිතේ ජීවත් වන්නේ කෙසේද, නිවැරදි තීරණ ගන්නේ කෙසේද කියලා. Remember that God wants to speak to you. ඔබ මතක තබා ගන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට කතා කිරීමයි. Then the next person, God wants to speak to you. ඔබ එහා පැත්තේ ඉන්න එක්කෙනාට කියන දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට කතා කිරීමයි. But he wants to get our attention. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ අවධානය ගැනීමයි. You know, many times as children of God we don't pay attention when God speaks to us. බොහෝ අවස්ථාවල දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි අවධානය යොමු කරන්නේ නැහැ දෙවියන් වහන්සේ අපට කතා කරන විට. You know, remember Moses and the burning bush? ඔබට මතකද මෝසෙසුයි ඒ කන්දේ ගිනි පඳුර? You know, that bush was to get the attention of Moses. ඒ ගිනි පඳුර තිබුණේ ඒ මෝසෙස්ගේ අවධානය ගැනීමටයි. And as Moses paid attention, God spoke from that bush. Moses e avadane yomu karana vita deviyan wahanse e gini pandure indala katha kara. Hallelujah. Hallelujah. So on Sunday when we come, any meeting that we come, we need to pay attention because God has something for you to say, to listen to. දෙව ඔබ මෙවැනි රැස්වීම වලට ඉරිදා දවසේ විශේෂයෙන් රැස්වීමට පැමිණියම ඔබ අවධානය යොමු කළ යුතුයි මන්ද දෙවියන් වහන්සේට යම් විශේෂ දෙයක් තිබෙනවා ඔබගේ ජීවිතයට කතා කරන පිණිස. This morning God has something to tell you. මේ උදෑසන විශේෂ දෙයක් දෙවියන් වහන්සේ තුල තිබෙනවා ඔබට කියන්න. And also stay connected to your pastor. ඒ වගේම ඔබගේ සභාපාලකතුමා එක්ක සම්බන්ධ වී සිටින්න. Hallelujah. Hallelujah. Accept the wise counsel that your pastor gives you. ඒ ඔබගේ සභාපාලකවරයා දෙන ඒ ප්‍රඥාවන්ත උපදේශ ඔබ පිළිපදින්න. The pastor is a representative of the good shepherd who is Jesus Christ. දෙවියන් වහන්සේගේ යහපත් එඬේරා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නිරූපණය කරන පුද්ගලයා තමයි ඔබගේ සභාපාලකවරයා. Your pastor is God's gift for you. සභාපාලකතුමා දෙවියන් වහන්සේගේ දීමනාවයි ඔබට. There is an office of the pastor that is anointed specially for you to bless you. Sabha palaka tuma deviyan wahanse visheshenma aalepa kala tibenne obata aashirwadaya genena pinisa. You know, if you listen to your pastor, it will stop you from getting into trouble and danger. Oba obage sabha palaka tumage upadesha pilipaddanan eya obata e bararum prashna walata muhuna dimen amaruwe watimen walakwana labana. But it's also very easy to get offended with your pastor. Have you noticed? Ewa gema itha lehesiyenma obage sabha palaka wareyat ekka baada wenna hari lesi. You can, because what the pastor says to you is always not very popular, not what you want to hear sometimes. Samahara velawata sabhapalaka tuma itha oba ahanna kemathi nathi prasanna prasiddha deval kiyanne nathi ve nirantarema. Have you noticed that? Oba ete dakala tiyenawada? The pastor will not always tell you things that you want to hear. Oba asanna aasa nathi deval nirantarema aasa deval kiyanne nathi ve. But he guides his people as he is led by the Holy Spirit. Namuth sabhapalaka tuma shudhatmayanan wahansege maga penwima labana athara ohu obata maga penwima genenawa. So the ministry of the pastor is responsible for the people that God has entrusted to him. Deviyan wahanse sabhapalaka tumanta deela athi senagata wagakima daranne sabhapalaka wareyai sabave. So he works with other team with other pastors to build the people, to build the people strong in their faith. Jeshtha sabhapalakatuma anikut sabhapalakawarun ekka ekata weda karanne itha shaktimat kandayamak naththam shaktimat sabawak goda nagana pinisai. So if you submit your life to the pastor or the leader that God appoints you, you will find your life continually growing and your spiritual life advancing. ඔබ ඔබගේ සභාපාලකතුමා නැත්නම් ඔබගේ නායකයාට යටත් වෙලා ඔවුන්ගේ උපදේශ පිළිපැද්දනම් ඔබ දකිවි ඔබගේ ආත්මික ජීවිතය දිගින් දිගටම වර්ධනය වෙනවා. Hallelujah. Because when you submit to the pastor, you are not submitting to a man. You are submitting to the anointing that God has placed in that man. ඔබ ඔබගේ සභාපාලකවරයාට යටත් වෙනවා නැත්නම් යටහත් වෙනවා කියලා කියන්නේ ඔබ මිනිසියෙකුට යටත් වීමක් සිදු වෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ ආලේපයට නැත්නම් ආලේපල තැනත්තට තමයි දෙවියන් වහන්සේටයි ඔබ යටත් වෙන්නේ. Hallelujah. You know, never say I don't need a pastor. ඔබ කවදාකවත් කියන්න එපා මට නම් සභාපාලකවරයෙක් අවශ්‍ය නැහැ කියලා. That voice is not from God. ඒ කතහඬ දෙවියන් වහන්සේගෙන් නොවන කතහඬ. Hallelujah. ඔබට ඇහිලා තියෙනවා. You know, when you submit to the pastor in serious, especially serious matters of life, ජීවිතේ ඉතා බැරෑරුම් කාරණා තුල ඔබ ඔබගේ සභා පාලක තුමාට යටත් වෙනවා නම් it will prevent you from walking into trouble. ඔබ ඒ අමාරුවේ වැටෙන එකෙන් එය නවත්වාවි. You know, many Christians fall into trouble unnecessarily. බොහෝ කිතුනුවන් අමාරුවේ වැටෙනවා කිසිම අවශ්‍යතාවයක් නැතුව නොසැලකිලිමත් කම. Be prepared to be stopped by the anointing. ඔබ ආලේපය කරන කොටගෙන ඔබට නැවතීම ගෙනෙන්න ඔබ සූදානම් වෙන්න. What does this mean? ඒකෙන් අර්ථවත් වන්නේ කුමක්ද? The pastor might say no and he might stop you from what you want to do. සභාපාලකවරයා කියයි එපා මේ දේ කරන්න එපා කියලා ඔබ කරන්න යන දේෙන් වළක්වාවි. You don't go to the pastor to get endorsement to the things that you have already decided in the flesh. ඔබ මාංශයෙන් දැනටමත් තීරණ අරගෙන ඇති දේවල් වලට ඒ මුද්‍රාව ගන්න පාස්ටර් ගාවට යන්න එපා. පාස්ටර්ට කියලා ආ මේක හරි කියලා ආශිර්වාදය ගන්න. The pastor is not there to put a stamp on stamp of approval for what you have already decided. ඔබ දැනටමත් ගත්ත තීරණයට මුද්‍රාව තබන්න නෙවෙයි සභා පාලකවරයා සිටින්නේ. Hallelujah. Am I speaking to somebody today? යම් කෙනෙකුට මම කතා කරනවද දැන්? That is just the introduction. ඒක මේ හැඳින්වීම පමණයි. Praise the Lord. ප්‍රශංසා වේවා. Do you love your pastor? ඔබ ඔබගේ සභාපාලකතුමාට ආදරෙයිද? Praise the Lord. ප්‍රශංසා. And remember to pray for your pastors. ඔබ මතක තබා ගන්න ඔබගේ සභාපාලකවරුන් උදෙසා යාඥා කරන්න. They have a big responsibility. ඔවුන්ට ලොකු වගකීමක් තිබෙනවා. Pray that the anointing, the wisdom of God, the anointing will increase in your pastor continually. ඔබ යාඥා කරන්න දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ආලේපය දිගින් දිගටම ඔබගේ සභාපාලකතුමා තුළ වැඩි වෙන පිණිස. Hallelujah. Hallelujah. You know, I'm speaking on this series about my 25 years of walk with the Lord. Deviyan wahanse ekka avurudu 25 තුල මගේ සේවයේ ගමන ගැන තමයි මම දිගින් දිගටම The last two weeks I was sharing about my prayer life and I was giving you some principles which I learned over the years. ගිය සති දෙක තුල මම කතා කරා යාඥාව පිළිබඳව යම් ප්‍රතිපත්ති මගේ මේ අවුරුදු 25 සේවය තුල මම ඉගෙනගත් ප්‍රතිපත්ති. You know everything that I received from the Lord was because I prayed. දෙවියන් වහන්සේගෙන් මම ලබා ගත්ත සියලුම දේ මම ලබා ගත්තේ යාඥා කරපු නිසා. Even to get a beautiful and a wonderful wife like Liz, it was prayer, answer to prayer. පාසලිස් වගේ ඉතා අලංකාර අනර්ග භාර්යාවක් ලබන්නවත් මට වාග්ය තිබුණේ යාඥාවට මගේ යාඥාවට පිළිතුරක් හැටියට. Look how blessed I am. I just not got only a wife but you know these two precious mother my mother and father. මම අනර්ග භාර්යාවක් ලැබුවා විතරක් නෙවෙයි අනර්ග දෙමව්පියන් මට ලැබිලා තිබෙනවා. A wonderful family that loves Jesus. ඉතා අනර්ග පවුලක් යේසුස් වහන්සේට ප්‍රේම කරන. Hallelujah. Hallelujah. So your prayer life is so important. Don't ignore, neglect your prayer life. ඔබගේ යාඥා ජීවිතය ඉතාමත් වැදගත්. ඔබගේ යාඥාව අතපසු කරන්න එපා. I hope after these last two weeks of teaching, your prayer life has increased. මම හිතනවා ගිය සති දෙකේ ඉගැන්වීම තුල ඔබගේ යාඥාව වැඩි වෙලා තිබෙනවා කියලා. Hallelujah. Hallelujah. You know, today I'm going to share from today another wonderful aspect of my walk with the Lord. දෙවියන් වහන්සේගේ සේවය තුල ගමන තුල ඉතා අනර්ග තවත් කොටසක් ගැන මම ඔබ සමග බෙදා ගන්න කැමතියි. This morning I want to introduce to you a friend that was closer that has been closer than a brother in my life. මගේ යාළුවෙක් ගැන මිත්‍රයෙක් ගැන මම ඔබට හඳුන්වීමක් කරන්න යනවා මගේ සහෝදරයාට වඩා මට හුස්ම ගන්නට වඩා මගේ හුස්ම වලට වඩා ඉතා කිට්ටුවෙන් සිටිය මිතුරෙක් ගැන I'm talking about the Holy Spirit this morning. ආත්මයන් වහන්සේ ගැන තමයි මේ උදෑසන කතා කරන්නේ. In Proverbs 18:14 it says there is a friend who is closer than a brother who sticks who clings on you clings to you he is greater than a brother. ඒ හිතෝපදේශ 18:14 කියනවා සුදාත්මයන් වහන්සේ ඔබට ඉතාමත් ළඟින් කිට්ටුව සිටිනවා ඔබගේ සහෝදරයටත් වඩා. He is closer than a brother. උන්වහන්සේ සහෝදරයටත් වඩා කිට්ටුවෙන් සිටිනවා. Hallelujah. Hallelujah. In my Christian life, you know, the Holy Spirit was introduced to me very quickly. I thank God for that. කිතුණු ජීවිතයේ සුදාත්මයන් වහන්සේ ආරම්භයේදීම මට හඳුන්වා දුන්නා. You know, I committed my life publicly to Jesus on a Good Friday in 1988. ඒ මහා සිකුරාදා දවසක තමයි මම සමූහයා ඉදිරියේ යේසුස් වහන්සේව මම පිළිගත් බවට සමූහයා ඉදිරියේ ඉදිරිපත් කරේ. I shared my story how I had encounter with the Lord in my room. මගේ කාමරයේ යේසුස් වහන්සේ එක්ක මුණ ගැසීමක් සම්මුඛ වීමක් ඇති වුණ හැටි මම බෙදා ගත්තා. But I had to accept Jesus at a public meeting like that. And it was at an Anglican church. Anglican sabhavaka mehema samuhaya idiriye mama Jesus wahanseva piligatte. Is that amazing? I got married in Anglican church as well. Can you believe that? Mama vivaha unet Anglican sabhavaka. I cannot get rid of the Anglicans. Anglican sabhave ay mage jeevithen turan wenne neha. Hallelujah. Hallelujah. But on very quickly after that ita pasu itait manin I was in a church in Dubai mama Dubai rate sabhavaka hitiya and I was under a pastor who was a very spirit filled man ita shudathmanan wahansegen purnama hitapu sabhapalaka varek yatate thamai mama hitiye his pastor Neil Obesekara he preached at our wedding as well apage vivahedi deshana karet member sabhapalaka and one Friday he was preaching about the Holy Spirit. එක සිකුරාදා දවසක සුදාත්මයන්න් වහන්සේ ගැන ඔහු දේශනා කළා. I think that was he was preaching about Pentecost. ඒ Pentecost දවස ගැන කතා කරේ. He was talking about the power of the Holy Spirit how it came upon the church. සුදාත්මයන්න් වහන්සේගේ බලය ගැන කතා කරේ සභාව මත පැමිණිච්ච ආකාරය පිළිබඳව. And he took my attention and I thought I need this Holy Spirit. මගේ අවධානය ගත්ත ඔහු බෙදාගත් කාරණා මම හිතුවා මට මේ සුදාත්මයන්න් වහන්සේව අවශ්‍යයි කියලා. You know there was one thing in my life from the beginning which I wanted to have gifts that God wanted to give. මගේ කිතුණු ජීවිතයේ ආරම්භයේ සිටම මම ආශා කරපු එක දෙයක් තමයි දෙවියන් වහන්සේගේ දීමනා වලට. You know I used to be hungry for if there was a gift that God was giving I wanted that. දෙවියන් වහන්සේ යම් දීමනාවක් දුන්නා නම් මම ඒ උදෙසා ඉතාමත් කුසගින්නෙන් ඒ දේට ආශා කරා. Even when I was small and I was growing up, I wanted to do new things. You know, I was always adventurous. මම කුඩා කල සිට වර්ධනය වෙන කාලේ පවා මම අලුත් දේවල් කරන්න ඉතාමත් ආශා කරා. Now my parents were not like that. I remember my dad never initiated to build a house or to have a vehicle. He was always afraid to make decisions. මගේ පියා නිරන්තරයෙන්ම බියව සිටිය තීරණ ගන්න කවදාකවත් නිවසක් හැදුවේ නැහැ වාහනයක් ගන්න බිය වුණා. You know, I was thinking, what is my father doing? We should buy a house, we should have cars, we should do all this. I said, when I grow up, I'm going to do all these things. මම හිතුවා මොකද්ද මගේ තාත්තා මේ කරන්නේ? මම ලොකු වුණාම නම් මම නිවසක් ගන්නවා, මම වාහන මගේ නිවසෙ තිබෙන්න යනවා කියලා මම හිතුවා. So when he spoke about the Holy Spirit, all the wonderful gifts the Holy Spirit gives, I said, I want it. ශුද්ධාත්මයන්න් වහන්සේ පිළිබඳ මගේ සභාපාලකතුමා දේශනා කරන විට උන්වහන්සේගේ දීමනා පිළිබඳව මම හිතාගත්තා මට මේ සියල්ල අවශ්‍යයි කියලා. So after the message, the pastor said, those who want to receive the Holy Spirit, come forward. I was the first. දේශනාවෙන් අනතුරුව ඔහු කිව්වා ඒ ශුද්ධාත්මයන්න් වහන්සේ ලබන්න කැමති අය ඉදිරියට එන්න කියලා මම ඉස්සෙල්ලම දුවගෙන ඉස්සරහට ගියා. And he prayed for me. And he said, ආඥා කරා. I expected something like fire to come, you know, something spectacular. මම හිතුවා ගින්නක් වගේ ඒ ඉතා විශ්මයජනක යම් දෙයක් වෙයි කියලා. But he prayed it and said, yes, Roshan, you have received the Holy Spirit. ඔහු කිව්වා ඔව් රොෂාන් ඔබ ශ්‍රද්ධාත්මයන් වහන්සේ ලැබුවා කියලා. I was wondering, nothing happened to me. මම හිතුවා මුකුත් මට වුන්නේ නැනේ. But I said, if pastor said you have received, then I have received. පාස්ටර් මගේ සභාපාලකවරයා කිව්වා ඔබ ලැබුවා කියලා යම් දෙයක්. ඒ කියන්නේ මම යම් දෙයක් ලැබුව බවට මම විශ්වාස කරනවා. I went to my chair, I sat down, I thanked the Lord. I said, thank you, I received the Holy Spirit. මම මගේ පුටුවට ගිහිල්ලා ආපහු ඒ සභාවේ ශුද්ධාත්මයන් වහන්සේට දෙවියන් වහන්සේට ස්තුති කරා ශුද්ධාත්මයන් වහන්සේට. Pastor came back again, he said, you have received the Holy Spirit, speak in tongues now. ආයිමත් සභාපාලකවරයා මංගාවට ඇවිල්ලා කිව්වා ඔබ දැන් ශුද්ධාත්මයන් වහන්සේ ලැබුව, දැන් ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන්න කියලා. I said, pastor says, then I will speak. So I opened my mouth and I spoke some words. මම හිතුවා සභාපාලකතුමා කිව්වා මට අන්‍ය භාෂාවෙන් කතා කරන්න කියලා. ඒ නිසා මම මුඛය ඇරලා වචන කිහිපයක් කිව්වා. So I was not sure whether this is the Holy Spirit or what this is. මට කිසිම නිසකකමක් තිබුණේ නැහැ මේ ශුද්ධාත්මයන් වහන්සේද නැත්නම් වෙන මොකක් හරිද කියලා. And the pastor went around praying for others, then he came back to me and said, pray louder, louder, louder. පාස්ටර් සභාපාලකතුමා වෙන වෙන අයට ගිහිල්ලා යාඥා කරා. මල් ළඟට ඇවිල්ලා කිව්වා ආ ශබ්ද නගල අන්‍ය භාෂාවෙන් කතා කරන්න. So I just I began to increase a little bit. හෙමින් පොඩ ශබ්ද වැඩි කරා මම. And that was over. එතනින් ඉවර වුණා. But I remembered after that experience something happened inside me. ඒ අත්දැකීමෙන් අනතුරුව යම් දෙයක් මා තුල සිද්ධ වුණා. I began to be bold for Jesus Christ. Jesus Christus වහන්සේ වෙනුවෙන් මම නිර්භීත වුණා. You know, I began to tell others about Jesus. I began to tell others about my experience. මගේ අත්දැකීම ගැන Jesus වහන්සේ ගැන අන් අයට කියන්න මම පටන් ගත්තා. And as I was telling the others also were listening, something was triggering me. I was very excited about this. මම ඉතා උද්‍යෝගයෙන් සිටියා මං අන් අයට මේ දේ බෙදා ගන්නකොට ඔවුනුත් උද්‍යෝගිමත් වුණා. The book of Acts chapter 1 it said you shall receive the Holy Spirit and you shall receive power and you shall be my witnesses. ඔබ ශුද්ධාත්මයන් වහන්සේ ලැබුව කල ඔබ නුඹලා බලය ලබන්නෙහිය ඔබ සාක්ෂිකරුවන් වෙනවා කියලා බයිබලයේ සඳහන්. This is the first thing that I received from the Holy Spirit. I became a witness for Jesus Christ. ශුද්ධාත්මයන් වහන්සේව තමයි ආරම්භයේදී මුලින්ම ප්‍රථමයෙන්ම මම ලැබුව දේ ඒකේ ප්‍රතිඵලයක් හැටියට යේසුස් වහන්සේ වෙනුවෙන් මම සාක්ෂිකරුවෙක් වුණා. If I met somebody who didn't know Jesus, I that person could not escape me. යේසුස් වහන්සේව දන්නේ නැති කෙනෙක් මට මුණ ගැසුණා නම් ඒ පුද්ගලයාට බේරුමක් තිබුණේ නැහැ මගෙන්. I led so many people to Jesus in that hotel that I worked. මම හිටපු ඩුබායි රටේ ඒ හෝටලේ බොහෝ දෙනාව යේසුස් වහන්සේ වෙතට මම ගෙනාවා. And when I look at my life in the last 25 years, it has not stopped. මගේ ජීවිතයේ පසුගිය අවුරුදු 25 දෙස මම බැලුවොත් එය නැවතිලා නැහැ. Yesterday I went for a walk with Josiah and I met one of my old friends. මම යොසයා මගේ පුතා එක්ක ඇවිදින්න ගියපු වෙලාවේ මම මගේ පරණ මිත්‍රයෙක්ව හම්බ වුණා. He used to work in the hotel in the Middle East with me long time ago. හොටෙල් එකේ ගොඩාක් කල් මාත් එක්ක එකට සේවයේ වැඩ කරපු කෙනෙක්. He looked like a very old man. You know, he was walking like this old, like an old man. වයස්ගත එක්කෙනෙක් වගේ තමයි ඔහු ඉතාමත් අමාරුවෙන් දෙකට නැගිලා නැවිලා ගමන් කර කර හිටියේ. I began to share about Jesus. මම යේසුස් වහන්සේ ගැන බෙදා ගත්තා. I removed my cap. I said, "Look at me, you know. I'm your age, but I look much younger than you. Why are you like this?" මම මගේ තොප්පිය ගලවලා කිව්වා මන් දිහා බලන්න මම ඔබගේ වයසේ නමුත් බලන්න මම කොච්චර කඩවසම්ද කියලා. And it went on for about 15 20 minutes and Josiah was there patiently waiting for me. විනාඩි 15ක් 20ක් විතර මේ කතා බහ වුණා මම යත් එක කතා කරා Josiah පුතා ඉතා ඉවසිල්ලෙන් සිටියා. You know I noticed I learned something yesterday. ඊයේ දවසේ මම යම් දෙයක් ඉගෙන ගත්තා. You know he was saying yes I have heard about these things. But I also heard that people who go to this meeting they die. Mama e putgalaya mata kiwa o man mewa gena ahala thibena namuth meweni raswim walta yana aya maranehata pat wenawa kiyala kiwa. When I heard this I said Holy Spirit you must tell me something to share this with this person. Ehwichcha hatiya mama Sudathmayanan wahanse deviyan wahanse katha karala kiwa swamini mata me putgalayata kiyanna yam deyak kiyo denna. Immediately I said don't people go in cars they meet with accidents and they die. Mama ohuta hari kiwa manushya yanawa neda riya ratawala wahana wala yanawa neda oun riyana turakara baajane unahama merenawa thamai kiyala kiwa. And you know not because of something that there's an accident somebody has abuse so they lose. It doesn't mean people don't drive cars. Riya anaturakata baajane una nisa mehema una ek nisa wenaya වාහන පදවන්නේ නැතුව ඉන්නේ නැහැ. Just because planes crash doesn't mean people don't go in planes. ඒ ගුවන් යාන ඒ වැටිලා ඒ අනතුරු වුණාට මිනිස්සු ගුවන් යාන වල යන්නේ නැතුව ඉන්නේ නැහැ නේද? It is the same if some people come and they it happens but many more people are getting healed. You know, you come to my church you see people getting There's nobody who died in my church I said Mama ohuta kiwa mage sabawata ewilla nan kawruwat maraneeta pattunne ne manushya ewilla suwaya labenawa o samahara aya merenawa thamai He was listening Oho hondata saman dunna I said I may be your friend many years ago but now I am a man of God Mama avurudu gananawakata kalin obage mitraya wasitiya thamai namu den mama deviyan wahansege manushyek kiyala mage miturata kiwa And he took my phone number down mage telephone number ekak ohu gatta And Josiah, I said, Josiah, I'm sorry. He said, no, no, no. Daddy, you were sharing the gospel. I like it. Josiah, mama kiwa samaavenna kiyala e pramada un nisa. Josiah kiwa oba e subaranchya thamai beda gatte mama e gena kemathi kiyala. So, what I want to say is, it is when I received the Holy Spirit, you know, my life began to change from the inside. Mama Sudathmayanan wahanse labuwa kala mage athulanthe mage jeevithaye wenas wenna patan gatta. And I've learned how important the ministry the person of the Holy Spirit if I'm going to serve the Lord deviyan wahanseta seve karanna nan shudathmayanan wahansege wedagathkama e seve wedagathkam mam igena gatta and when I look at my life for 25 years ministry if not for the Holy Spirit I would not be standing here mage avurudu 25 seve thula shudathmayanan wahanse mage jeevithe sitiye naththam ada dawase oba idiri ada mama inne neha he has been guiding me he has been strengthening me he has You know he has been everything to me. Unwahanse mata maga penmima deela thibenawa shaktiya deela thibenawa unwahanse mata siyalu de deela thibenawa. You know without the Holy Spirit Christianity is a mere religion. Shudathmayanan wahansegen thora kitunu bhavaya hariyata his aagamak wage. Let me repeat that. Without the Holy Spirit Shudathmayanan wahanse nathiwa Christianity is a religion. කිතුනු භාවය ආගම Hallelujah Jesus did not come to give us another religion. යේසුස් වහන්සේ පැමිණියේ නැහැ ආගමක් දෙන්න අපිට. You know Jesus came so that we would have a new life, a victorious life and be more than conquerors in this world. යේසුස් වහන්සේ පැමිණියේ අපි අලුත් ජීවිතයක් ජයග්‍රාහික ජීවිතයක් මේ ලෝකයේ අතිශයින් ජයලත්යන් හැටියට ජීවත් වන පිණිස. Hallelujah in the book of John chapter 14 verse 23 යොහන් පොතේ 14 වන පරිච්ඡේදයේ 23 වන පදයේ මෙසේ සඳහන් වෙනවා This was one of the verses that I memorized at the beginning of my Christian life. මගේ කිතුනු ගමනේ ආරම්භයේදී මම මෙනෙහි කරපු එක බයිබල් පදයක් තමයි මේක. It says Jesus answered and said unto me, if a man love me he will keep my words And my Father will love him, and we will come unto him and make our abode with him, make our home with him. මෙසේ උත්තර දුන්නා යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනය රක්ෂා කරන්නේය මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක එතන කියනවා අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමු Wow when I saw this first I said wow can God come and live in make his home in me මේ පදයේ මම කියෙව්වහම මම තේරුම් ගත්තා මම විශ්මයට පත් වෙලා කිව්වා දෙවියන් වහන්සේට පුළුවන් ද ඇවිල්ලා මා තුල වාසය කරන්න I liked it so much I said God Jesus I didn't know the Holy Spirit very much then I said you must come and make your home in me මම ඒ වෙලාවේ කිව්වා මම සුදාත්මයන් වහන්සේ වැඩි දැනන් හිටියේ නැහැ මං කිව්වා ස්වාමිනි යේසුනි මා තුලට ඇවිල්ලා මාගේ ශරීරය තුල ඔබගේ නිවස කරගන්න You are welcome in my house ස්වාමිනි මගේ නිවස තුල මම ඔබව පිළිගන්නවා කියලා කියා සිටියා. You know Jesus is speaking about the Holy Spirit in that portion of scripture. යේසුස් වහන්සේ මෙතන මේ පදේ කතා කරන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ ගැන. Verse 17. 17 වෙන පදේ මෙසේ කියනවා. It's verse 17 says even the spirit of truth whom the world cannot receive. ඒ සැනසෙලි කාර්යano සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේ පිළිගන්නට ලෝකයාට බැරිය. Did you notice that the world cannot receive him? එතන කියනවා උන් වහන්සේව පිළිගන්නට ලෝකයාට බැරිය. The people in the world cannot know, cannot see, cannot recognize the Holy Spirit. ලෝකයේ ඉන්න සෙනගට බෑ හඳුනගන්න දැනගන්න ශුද්ධාත්මයන්න් වහන්සේව. But you know him for he dwelleth with you. And shall be in you. Hallelujah. ඔබ ශුද්ධාත්මයන්න් වහන්සේ හඳුනනවා උන් වහන්සේ ඔබ තුල සිටිනවා. That is so powerful that he will be with me and he will be in me. Hallelujah. උන්වහන්සේ මා සමග සිටිනවා උන් වහන්සේ මා තුල සිටිනවා මේ ඊතාත්ම බලවත්. That is what Jesus said. The Holy Spirit will be with me and in me. යේසුස් වහන්සේ කිව්වේ මේ දෙයයි ශුද්ධාත්මයන්න් වහන්සේ මා තුල සිටිනවා මා සමග සිටිනවා. Everywhere I go he is with me he is in me. මාත් යන හැම තැනකම ශුද්ධාත්මයන්න් වහන්සේ මා තුලයි මා සමගයි. This is not religion. මේ ආගමක් නෙවෙයි. This is reality. මේ තමයි යථාර්ථය. The person of the Holy Spirit loves me so much. He is in me. He is with me all the time every day. ශුද්ධාත්මයන්න් වහන්සේ කියන මෙම පුද්ගලයා මා තුල සිටිනවා මා සමග සිටිනවා මා දිනපතා ජීවිතය තුලම Hallelujah I was becoming you know more and more intrigued more and more I wanted to know who this Holy Spirit was තව තවත් මම දැනගන්න ආශා කරා කවුද මේ ශුද්ධාත්මයන්න් වහන්සේ කියලා And over the years I found that The Holy Spirit was teaching me different things. බොහෝ මේ අවුරුදු ගණනාවක් තුලම ශුද්ධාත්මයන්න් වහන්සේ විවිධ වූ කාරණා මට ඉගැන්නුවා. It took a long time for him to teach me things. බොහෝ කාලයක් ගියා උන්වහන්සේට මේ දේ මට උගන්වන්න. I'm still learning many things. බොහෝ කාරණා මම තවමත් ඉගෙන ගන්නවා. And I want to share some of the things that I learned with you. මම ඉගෙනගත්ත සමහර කාරණා ඔබත් සමග මම බෙදා ගන්න යනවා Because I told you I've never been in a Bible college මම කවදාකවත් බයිබල් පාසලකට ගිහිල්ලා නැහැ In a theological cemetery sorry theological seminary ඒ දේව වචනය උගන්වන ඒ විශ්වවිද්‍යාලයකට මම ගිහිල්ලා නැහැ But I've been in the school of the Holy Spirit නමු ශුද්ධාත්මයන්න් වහන්සේගේ පාසලට මම සහභාගී වෙලා තිබෙනවා. You know not that I'm against Bible colleges. ඒ Bible college වලට මම විරුද්ධ නැහැ. Hallelujah. But the best college is the college of the Holy Spirit. නමුත් හොඳම විදුහල තමයි ශුද්ධාත්මයන්න් වහන්සේගේ විදුහල. I'm going to quickly share three things. Oh, what's the time? This time has gone. Where did the time go? කාලය කොහෙද ගියේ? Hallelujah. I think our time is gone, but let me share the first point. පළවෙනි කාරණාව ඔබත් සමග බෙදා ගන්නම්. Are you ready? Are we okay to stay another 10 minutes? Okay. Right. So the first thing I learned from the beginning is to be fearless for God. පළවෙනි කාරණාව තමයි මම ඉගෙන ගත්තේ දෙවියන් වහන්සේ උදෙසා බිය නොවීම. Hallelujah. Say fearless. ඔබ කියන බිය නොවීම. Hallelujah. The Bible says the righteous are as bold as a lion. ඒ සිංහෙක් වගේ නිර්භීතයි ධර්මිෂ්ඨයා you know from my small days I was not a very you know macho man මගේ කුඩා කාල සිට මම ඉතා චණ්ඩි මිනිසෙක් නෙමෙයි right But when the Holy Spirit came upon me, නමුත් සුදාත්මයන් වහන්සේ මාගේ ජීවිතය මත පැමිණි කල, I soon learned that I should not fear any man. මම ඉක්මනින්ම ඉගෙන ගත්ත ප්‍රථම කාරණාවක් තමයි මම කිසිම මිනිසෙකුට බිය නොවිය යුතුයි. That I should not fear any devil. කිසිම යක්ෂයෙකුට නපුරකට මම බිය නොවිය යුතුයි. That I should fear only God. මම දෙවියන් වහන්සේට පමණක් බිය විය යුතුයි. You know, that was something that the Holy Spirit taught me. සුදාත්මයන් වහන්සේ මට මේ කාරණාව ඉගැන්නුවා. In 2 Timothy chapter 1 verse 6 and 7. 2 Timothy. 2 Timothy 6 සහ 7 වෙනි පද දෙස බැලුවොත්. පළවෙනි පරිච්ඡේදය. Wherefore I put thee in remembrance that thou stir up the gift of God which is in thee. Putting on my by laying on of hands mage addathima karana kota gena numba tula tibena deviyan wahansege deemanawa pupudu karana hatiyata numbata sihi karawami. This is apostle Paul speaking to Timothy. He said, I laid hands on you and you have received a gift from God. Paul tuma Timothyta katha karala kiyenawa mama oba mata ata thabuwa oba deviyan wahansege deemana labuwa. Next verse ilanga padaya. It says, for God has not given us the spirit of fear. මක් නිසාද දෙවියන් වහන්සේ අපට බය දුකමේ ආත්මයක් දීලා නැත? God has not given to you a spirit of fear. දෙවියන් වහන්සේ ඔබට බය දුකමේ ආත්මයක් දීලා නැහැ. You know, fear is a spirit. බිය කියන්නේ ආත්මයක්. That's why fear is no respecter of man. ඒ මිනිසයා බිය මිනිසයා දිස බලන්නේ නැහැ. You know, you may be rich, you may be poor. You may be from the king's palace, fear will come. ඔබ රජ මාලිගාවේ වෙන්න පුළුවන්, ඔබ ඉතාමත් ධනවත් කෙනෙක් වෙන්න පුළුවන්, නමුත් බිය පෙවෙන්න පුළුවන් ඔබගේ ජීවිතේට. You know, fear doesn't look at man, he just comes because it's a spirit. ඒ මිනිස්යාගේ හැටියට නෙවෙයි බිය පැමිණෙන්නේ, බන්ද එය ආත්මයක් නිසා. But the Bible says God has not given to his children the spirit of fear. බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ උන් වහන්සේගේ දරුවන්ට මේ බය දුකමේ ආත්මය දීලා නැහැ. So if fear comes we have to check, you know, this is not from God. බිය පැමිණියනම් ඔබගේ ජීවිතයට ඔබ දැනගන්න අවශ්‍යයි මේ දෙවියන් වහන්සේගෙන් නොවන දෙයක් බව. You need to quickly deal with it. ඉතා ඉක්මනින් ඒ බිය සමග ඔබ ගනුදෙනු කළ යුතුයි. It will try to come. එය එන්න හදාවි. Because if it comes it will paralyze you. මන්ද එය පැමිණියත් ඔබව අංශභාග කරાવી ඔබ. But the Bible says, but God has given to you another spirit. නමුත් බයිබලයේ කියනවා ඔබට දෙවියන් වහන්සේ වෙනත් වූ ආත්මයක් දීලා තියෙනවා. It is the precious Holy Spirit. ඒ සුදාත්මයන් වහන්සේගේ ආත්මය. He is a spirit of power, he is a spirit of love and a sound mind. බලයේ ප්‍රේමයේ හික්ම වීමේ ආත්මයක්. Hallelujah. Hallelujah. He is a spirit of power. උන්වහන්සේගේ ආත්මය බලයේ ආත්මයක්. The Holy Spirit is the power of God. සුදාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ බලයයි. When he comes you will be filled with power. උන්වහන්සේ ඔබ මත පැමිණි කල ඔබ උන්වහන්සේගෙන් බලය ලබනවා. He is also the spirit of love. ඒ වගේම උන්වහන්සේගේ ආත්මය ප්‍රේමණීය ආත්මයක්. You will be full of love when the Holy Spirit touches you. සුදාත්මයන් වහන්සේ ඔබව ස්පර්ශ කරාම උන්වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ පූර්ණ වෙනවා. Because the greatest power on this earth is the love of God. මේ ලෝකයේ ඇති ඒ වැදගත්ම වටිනාම බලය තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. Certainly when the spirit of God comes you will have a sound mind. දෙවියන් වහන්සේගේ ආත්මය පැමිණි කල ඔබ හික්ම වීමේ ආත්මයක් ලබනවා. And he put the amplified version, he says a calm and a well balanced mind. ඉතා නිශ්චල සමබර සංසුන් තන්පත් මනසක්. Hallelujah. A calm mind. ඉතාමත් සංසුන් තැන්පත් මනසක්. Hallelujah. Hallelujah. You know, discipline and self control. විනයක් ඇති පාලනයක් ඇති මනසක්. You know, when things happen in life and everybody is panicking, you know, the Holy Spirit will keep you calm. ඔබ අවට හැමෝම ඉතාමත් හදිස්සි වෙලා කලබල වෙලා සිටින අවස්ථාවක සුදාත්මයන් වහන්සේ ඔබව සංසුන්ව තියාවි. Hallelujah. You remember Jesus when the storm was going he was calm, he was sleeping. ඔබට මතකද යේසුස් වහන්සේ කුණාටුව පැමිණියම උන්වහන්සේ නිදාගෙන සිටියේ. You know, when the Holy Spirit comes to you, He takes charge of your life. He takes charge of your mind. සුදාත්මයන්න් වහන්සේ ඔබ වෙත පැමිණියම උන් වහන්සේ ඔබගේ ජීවිතය ඔබගේ මනස පාලනය කරන්න පටන් ගන්නවා. You will not fear what happens around you. ඔබගේ අවට සිදුවෙන දේ ගැන ඔබ බියවන්නේ නැහැ. You know, I remember when we began this church here, there was so much opposition for us. මේ සභාව පටන් ගත්ත මුල් කාලයේ ගොඩක් අය විරුද්ධව සිටියා අපි උදෙස් වෙනුවෙන්. And I used to fear in the morning when I come to church, I was wondering, you know, I had to force myself out of bed to come to church. මම උදැසන නැගිටිනකොට බිය පැමිණියා මගේ මනසට මම ඉතමත් මම බල කරගලා මගේ මනසට කතා කළා මම බලෙන් ඇඳෙන් එළියට බැහැලා පැමිණියා සභාවට. You said there were threats, people are trying to kill me. ගොඩක් අය තර්ජනය කරා මට මරන්න තත් කරා. But yet I was the pastor of the church. I had to be here. නමුත් මම සභාවේ සභාපාලකවරයා ඒක නිසා මට එන්නම අවශ්‍ය වුණා. Hallelujah. And I used to come to church, but as I came, you know, God gave me boldness. මම සභාවට පැමිණියා එවිට දෙවියන් වහන්සේ මට නිර්භීතකම දුන්නා. In the morning I used to come from Ratmalana, from my house here. Ratmalana සිට මම පැමිණියා මගේ නිවස තිබුණේ Ratmalana. There was nothing here, just you know, tree, just banana trees and a small tent there. කිසිම දෙයක් ගොඩනැගිලි තිබුණ නැහැ. කෙහෙල් ගස් කිහිපයකුයි නිකන් තකරන් ෂෙඩ් එකකුයි තිබුණේ. Maybe about 10 people. 10 දෙනෙක් වගේ සෙනඟ කණ්ඩායමක්. And they was ready to run away. ඒගොල්ලෝ සූදානමින් හිටියේ කොයි වෙලාවෙ පණින්න දුවන්න වෙයිද කියලා. But one day as I came early, I was pulling the chairs and getting ready for the meeting. එක දවසක් මම ඉතමත් වෙලස්සන පැමිණිලා ඒ පුටු සූදානම් කර රැස්වීම උදෙසා. And I was praying. And I saw angels. You know, we used to have a wall here, parapet wall there. මෙතන උස බිත්තියක් තිබුණා මම තාපයක් තිබුණා මම යාඥා කරමින් සිටිනකොට දේව දූතයන් මම දැක්කා. I saw angels sitting on the walls. මම දැක්කා ඒ තාපය මත දේව දූතයන් වාඩි වෙලා සිටිනවා. When I saw that, you know, fear just flew away. Hallelujah. මම ඒ දැක්කම මගේ ජීවිතයෙන් බිය තුරන් වුණා. That was a vision, you know, vision. දෙවියන් වහන්සේ දුන්න දර්ශනයක් ඒක. You know, when the Holy Spirit is working in your life, you begin to see things in the spirit. සුදාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනකොට ඔබ ආත්මයෙන් යම් යම් දේවල් දකිනවා. And one day I was going on the bike in the night. මම රාත්‍රියේ මගේ බයිසිකලේ නැගලා යන විට there were many threats there. බොහෝ තර්ජන තිබුණා මගේ ජීවිතයට. As I was walking, as I was going on the bike. බයික් එකේ යනකොට නැගලා you know, I saw small demons running into drains. There were drains too, one drain there. මම දැක්කා කුඩා කුඩා යක්ෂ පැටව එතන දෙපැත්තේ තිබිච්ච කානු පල්ලේ දුවන්න පටන් ගත්තා. Suddenly I realized, you know, when the demons see me, they are running away. මම තේරුම් ගත්තා ඒත්තු ගත්තා යක්ෂයන් නපුරු ආත්ම මාව දැක්කම ඔවුන් දුවලා පලා යනවා කියලා. You know, I began to be so confident of myself. මා ගැන මට පුදුම නිසකකමක් ආවා. So I thought I'm not going to fear. මම හිතාගත්තා මටම මම කවදාකවත් බිය වෙන්නේ යන්නේ නැහැ. I said angels are with me. දේව දූතයන් මා සමග සිටිනවා. You know, the devils are fleeing when they see me. යක්ෂයන් නපුරු ආත්ම පලා යනවා මා දැක්කම. So why should I fear any man? මම කිසිම මිනිසෙකුට බිය විය යුතු නැහැ. You know, one time they called me to the police station. Talangama police station. Talangama පොලිසියට මාව රැගෙන ගියා. There were 80 people from this area. 80ක් සෙනඟ හිටියා මේ ප්‍රදේශයෙන්. With many Buddhist priests. ඒ හාමුදුරුවන් එක්ක. They were all there outside. පිටේ ඒ පොලිසිය පිට ඔක්කොමලා හිටියා. And they called me in. I took only one person. Brother Karu went with me. සහෝදර කරු මාත් එක්ක ගියා මගේ සභාවේ ඉස්සරහ. He's now with the Lord, God bless him. දැන් ඔහු දෙවියන් වහන්සේ එක්ක ඉන්නේ. And as I went, the Lord gave me words to speak. මම ඒ පොලිසියට ගියාම දෙවියන් වහන්සේ වචන දුන්නා මට කතා කරන්න. These people are very angry. They are saying මේක හොර පල්ලියක්. You know, ඒ මිනිස්සු ඉතමත් ඔවුන් තරහෙන් හිටියේ එක එක වචන කිව්වා මේක හොර පල්ලියක් කියලා. But you know, as I spoke, I was calm again. මම ඉතමත් හික්ම වීමෙන් කතා කරා. I said, if I've broken any law in this nation, you can take action against me. මම මේ දේශයේ ඇති නීති කඩලා තිබෙනවා නම් මට විරුද්ධව ඔබට ක්‍රියා කරන්න පුළුවන් කියලා මම කිව්වා. After that the policeman took my side. ඊට පස්සේ පොලිසිය අය මගේ පැත්ත ගත්තා. He said if he has broken any law, you can go to court. ඔබට උසාවියට යන්න පුළුවන් මොහු නීතිය කඩ කළා කියලා. But we can't do anything because he's worshiping his god. ඔහු කරන්නේ ඔහුගේ දෙවියන් වහන්සේට නමස්කාර කරන එක. ඒක නිසා පොලිසියට කුසිම දෙයක් කරන්න බෑ කියලා කිව්වා. Then when I came out. එතකොට මම එළියට ආවා. I came out like a giant, you know. මම යෝධෙක් වගේ තමයි පොලිසියෙන් එළියට ආවා. All the people outside. අනිත් ඔක්කොම සෙනඟ පොලිසියෙන් එළියේ. There was this gentleman in the next door house. අල්ලපු ගෙදර ඒ පිරිමියෙක් කෙනා හිටියා. Now he's a nice man. දැන් ඔහු යහපත්. No, he was a nice man. ඔහු යහපත් පුද්ගලයෙක් ව සිටියා. Whenever he sees me he says hello and all. But he was the leader. මම දැක්කම ඔහු මගේ මූණට නම් හොඳයි hina වෙලා කොහොමද කියලා අහනවා. නමුත් ඒ සමූහය තුල නායකත්වය ගත්තේ මේ අසල්වැසියා. I said look here all of you. මම කිව්වා ඔබ සියලු දෙනා මට සවන් දෙන්න. There was such boldness in me. ඒ තරම් නිර්භීතකමක් තිබුණා මා තුල. You know God is with me. I can't remember exactly what I said. මම කියපු දෙත් මට මතක නැහැ. නමුත් මම කිව්වේ දෙවියන් වහන්සේ මා සමගයි. I said I will challenge you. මම ඔබට අභියෝග කරනවා. If you can stop this church. මේ සභාව ඔබට නවත්තන්න පුළුවන්. If you can stop my God. මගේ දෙවියන් වහන්සේව ඔබට නවත්තන්න පුළුවන්. You try it. ඔබ උත්සාහ කරලා බලන්න කියලා මම. I said you cannot do it. මම කිව්වා ඔබට ඒ දේ කරන්න බෑ. I said the God who created the heaven and earth he is with me. ස්වර්ගයේ පොළොව මැවුවා වූ දෙවියන් වහන්සේ මා සමග සිටිනවා කියලා මම කිව්වා. Hallelujah. Hallelujah. You know they all kept quiet. හැමෝම නිශ්චලව නිශ්ශබ්දව හිටියා. Nobody said anything. කවුරුවත් කතා කරන්න ගියේ නැහැ. Hallelujah. Hallelujah. And 25 years have gone, 23 years have gone. I'm still here and I can't see anybody else now. අවුරුදු 23ක් ඉවර වෙලා තියෙනවා මම මේ ස්ථානයට ඇවිල්ලා මම මේ ස්ථානයේ ඉන්නවා නමුත් අනිත් අය පේන්නවත් නැහැ. The Bible says if God is for us who can be against us? දෙවියන් වහන්සේ මා වෙනුවෙන් සිටිනවා නම් කාට පුළුවන්ද මට විරුද්ධ වන්න? If God is in our side. දෙවියන් වහන්සේ මාගේ පැත්තේ සිටිනවා නම්. If I am in God's side. මම දෙවියන් වහන්සේගේ පැත්තේ සිටිනවා නම්. Who can be against you? කාටද පුළුවන් මට විරුද්ධ වන්න? The answer is no one. කාටවත් බෑ. Hallelujah. Hallelujah. This is the boldness that the Holy Spirit teaches us. සුදාත්මයන් වහන්සේ අපට කියා දෙන නිර්භීතකම මෙයයි. So don't be afraid of anything. ඔබ කිසිම දෙයක් ගැන බිය වෙන්න එපා. Don't be afraid to stand for Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් හිත ගන්න ඔබ බිය වෙන්න එපා. You know you might be intimidated in your house you may be the only person who has received Jesus. ඔබගේ නිවසේ ඔබ වෙන්නේ නැති එකම පුද්ගලයා යේසුස් වහන්සේ දන්න. Maybe in your working place you are the only Christian. ඔබ රැකියා කරන ස්ථානයේ ඔබ එකම කිතුනුව වෙන්න පුළුවන්. But know that the Holy Spirit is in you and with you. නමුත් ඔබ දැනගන ශ්‍රද්ධාත්මයන් වහන්සේ ඔබ තුලයි ඔබ සමගයි. Never be afraid. කවදාකවත් ඔබ බිය වෙන්න එපා. Hallelujah. Hallelujah. We only have to be fearful of the Lord. අපි දෙවියන් වහන්සේ පිළිබඳ විතරයි බිය විය යුත්තේ. Hallelujah. Hallelujah. Hallelujah. Let's stand up and praise the Lord. අපි නැගී සිටලා දෙවියන් වහන්සේට නමස්කාර. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. Say I shall not be afraid. ඔබ කියන මම බිය වෙන්නේ නැහැ. Hallelujah. Tell the next person don't be afraid. ඔබ යහපත් ඉන්නේ කෙනාට කියන ඔබ බිය වෙන්න එපා. Because God is with you. මන් දෙවියන් වහන්සේ ඔබ සමගයි. God is with you. දෙවියන් වහන්සේ ඔබ සමගයි. Say be of good courage. ඔබ ධෛර්යමත් වන්න. Say be of good courage. ඔබ ධෛර්යමත් වන්න. Hallelujah. ඔබ කියන්නේ යහපත් ඉන්නේ කෙනාට. Say you are on the victory side. ඔබ දිනන පැත්තේ සිටින්නේ. You are in the winning side. ඔබ දිනන පැත්තේ සිටින්නේ. Hallelujah. Hallelujah. Say I am in the winning side. ඔබ කියන්නේ මම දිනන පැත්තේ. Oh, I am in the winning side. මම දිනන පැත්තේ සිටින්නේ. Oh, God is with me. දෙවියන් වහන්සේ මා. Oh, glory. Come on, shout hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Thank you Holy Spirit. Stuti Shudat. Thank you precious Holy Spirit. Vatina Shudat meni stuti. Thank you that you never leave us nor forsake us. Swamini api stuti karana oba dahasse api kavadakwat attharinne nathi. Thank you that you love us so much. Apata oba wahanse asimita lesa prema karana nisa. Thank you that you came to give us the Father's love. වහන්සේ පැමිණියේ ඒ පියාණන් වහන්සේගේ ප්‍රේමය අපට දෙන උදෙසායි. To reveal the wonderful name of Jesus. යේසුස් වහන්සේගේ ඒ අනර්ග නාමය අපට එළිදරව් කරන පිණිස. Thank you for being with us, being with the church. ඉසුති ස්වාමිනේ වහන්සේ අපත් සමගත් සභාවත් සමගත් සිටින නිසා. You are the senior pastor of this church, Holy Spirit. මේ සභාවේ ජේෂ්ඨ සභා පාලකතුමා ඔබයි ශුද්ධාත්මෙනි. We recognize you, Lord. අපි ඔබ වහන්සේව හඳුනා ගන්නවා. We are nothing without you, Holy Spirit. අපි ස්වාමිනේ ඔබ වහන්සේගෙන් තොරව අපි හිස්. Hallelujah. Just lift up your hand and worship him. ඔබගේ දෑත් ඔසවලා ඔබ වහන්සේට නමස්කාර. Thank the Holy Spirit today. ස්තුති කරන්න.